ධර්මානුශාසනාව කරුණු පින්දුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අන්ති පරමං කපෝති නිබ්බානං පරමං වදන්ති බුද්ධා නයි පම්මජිතු පරෝපකරති සමනෝ හෝති පරං විහෙතයන්තෝති සද්ධාවන්ත මහතුරුනි, සද්ධාවන්ත මව්වරුනි, සද්ධාවන්ත දරු දැරියනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්යක් සම්බුද්ධ සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ වදාළ අවවාද ප්‍රාතිමෝක්ෂේකයත් විශිෂ්ට ගාථාවක් මේ කියුනි. විනය පිටකයේ මහාවග්ගපාළියේ සූත්‍රාන්ත පිටකයේහි ධම්මපද පාළියේ සවස්යන් වල මේ ගාථාව ඇතුළු ආවාද ප්‍රාතිමෝක්ෂ ගාථා තුනක් දකින්ට ලැබෙනවා. මා විශ්වාස කරනවා මේ ධන පිරිසේ බොහෝ දෙනෙක් මේ ගාථාව කටපාඩම් කරගෙන තියෙනවා. කන්ති පරමං ගාථාවක්, සබ්බ පාපසකරණං ගාථාවක්, අනුපවාදෝ ගාථාවක් කියන ගාථා තුන මේ පෙරක් අපේ මේ පන්තියේදී අපි කියවලා තියෙනවා. ඒ ගාථාව සිහිපත් කරන්නට අදහස් වූයේ සම්බුද්ධ ශාසනයේ පරමාර්ථ සිහිපත් කරවනු පිණිසයි. සම්බුද්ධ ශාසනයක් ලෝ පහළවන්නේ කල්ප කෝටි සතසහස්‍ර ගණනාවකින්. නම් වශයෙන් සඳහන් වන අටවිසි බුදුවරයන් වහන්සේලා ගැන සලක බලමු. සංහං කර, මේධං කර, සරණං කර, දීපං කර සිය බුදුවරයන් වහන්සේලා සාරමණ්ඩ කියන එක කල්පයක පහළව. දීපංකර සරුවඥන් වහන්සේගේ ආයත පරමාශාවරුදු ලක්ෂයයි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංඛ්‍යයක් බුදුවරයන් වහන්සේලා පහළවන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍යයක්. අසංඛ්‍යය කියන්නේ කොච්චර සංඛ්‍යාවක්ද? 1.140යි. 1.140යි අසංඛ්‍යයක සංඛ්‍යාව. කොච්චර ඈකද? මහා කල්පයේ කියන එක කොච්චර දිගද? යදුනක් දිග, යදුනක් පළල, යදුනක් උස ඇති. ඒක ඝන සෛලමය පර්වතයක් උඩින් අවුරුදු 100කට වරක් යන දේවතාවකගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතයේ යම්තා කාලයකදී මහා පොළවට සමතලා වෙන්න පුළුවන්. ඒක කොච්චර කාලෙකින්ද සිදුවෙන්නේ? අවුරුදු 100කට වාරයක් දිව සළුව ඇතිල්ලේ. යදුනක් කියන්නේ හැටක්ම 16ක්නේ. ඇතැම්ම 16ක් දෙකයි කලලයි උසයි. ඒ පර්වතය පොළොව තලයට සමතලා වෙනවා නම් යම් කාලයක කාලයේ ඊටත් වඩා දිග යදුනක් දිග පළල උස ඇති අබ කොටුවක් මුදුන් කොට තබා අවුරුදු 100කට වරක් එක අබෑකයක් අස්වරම. මේක සිදු නොවන දෙයක් උපමාවක්. කවදා හරි අවුරුදු 100කට එකක් බැගින් අඩු කරන මේ අබ කොටුව සියල්ල කිස්ුණා නම් කල්පේ ඊට වඩා ඈතයි, ඊට වඩා දිගයි. එතරම්ම කල්පේ කියන එක සිතාගන්න බැරි තරම් දීර්ඝ කාලයක්. කල්පේ කියන එකේ තියෙන අවස්ථා හතරක්. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය කියන මේ කල්ප විභාග කියන්නේ නම් කාලේ ජීවත් වෙලා ගානක් අපතේයි. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාල පරිච්ඡේදවල මිනිස්යාගේ පරමායුෂ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පරමාස අවුරුදු 100යි. දැන් අවුරුදු 74යි. බුද්ධ වර්ෂ ක්‍රමයේ තියෙනවා නම් දැන් මේ 26 වෙනි සතවර්ෂයේ උපදින මිනිස්යාගේ පරමාස අවුරුදු 74යි. හේතුව අවුරුදු 100කට එක අවුරුද්දක් පරමාස අඩු වෙනවා. අවුරුදු 100කට එක අවුරුද්දක් පරමාස අඩු වෙන බැවින් දැන් සතවර්ෂ 25ක් ගෙවලා ඉවරයි. මේ 26 වෙනි සතවර්ෂය අපි ඉන්නේ. මේ 26 වෙනි සතවර්ෂයේ උපදින අයට අර අවුරුදු 100කට එකක් බැගින් අඩු වී ගිහින් ඇති බැවින් අවුරුදු 74යි. සමාජීය කටයුතු අඩු වෙන්න පුළුවන් දැන් 100 ග්‍රෑම් බැහැගෙන යා. සමහර කාලවල මිනිස්යන් ගාවස දස වර්ෂයටත් බයි. සමහර කාලවල අසංකේයයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ පරමාසිට කියන්නේ ආයුෂ් කල්පය. අන්තක් කල්පය කියන්නේ අවුරුදු අසංකේයයක් ආයුෂ ඇති මිනිස්යන්ගේ ආයුෂ අනුපිළිවෙලින් අඩු වෙලා අඩු වෙලා දස වර්ෂයට බහිනවා. අන්න ඒක අන්තක් කල්පය. එහෙම අන්තක් කල්ප 20ක් යනකොට එක අසංඛ්‍ය කල්පයයි. අන්තක් කල්ප 20ක් එක අසංඛ්‍ය කල්පයයි. අසංඛ්‍ය කල්පය කියන්නේ අන්තක් කල්ප 20යි. ඒ අන්තක් කල්ප 20 එකට තියෙන නම් වශයෙන් මිනිස්යන් ජීවත් වෙන කාල අන්තක් කල්ප 20ට කියන්නේ විවක්ඛාය අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක විනාශ වෙනවා. ලෝක විනාශ වෙමින් පවත්නා කාලය අන්තක් කල්ප 20ක් තරම් දිගයි. ඒකට කියනවා සංවට්ඨ අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක කෝටි ලක්ෂයක් විනාශ වෙලා අජත ආකාශ භාගපත් වෙලා කිස් අවකාශ හැටියට පවතිනවා අන්තක් කල්ප 20ක් තරම් දිගු කලක්. ඒකට කියනවා සංවට්ඨාය අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝකෙ නිරත සකස් වෙන්න පටන් ගන්න. කෝටි ලක්ෂයක් සක්වලයකට සකස් වෙන්න පටන් ගන්න හැදෙන්න පටන් ගන්න. ඒකට යනවා හැදිලා අවසන් වෙන්න අන්තක් කල්ප 20ක් කලන් දිගු කලක්. ඒකට කියනවා විවට්ඨ අසංඛ්‍ය කල්පය. දැන් එතකොට මේ අසංඛ්‍ය කල්ප 4 එකතු වුණාම මහා කල්ප 1යි. සංවට්ඨ අසංඛ්‍ය කල්පේ සංවට්ඨාය අසංඛ්‍ය කල්පේ විවක්ඛ සංඛ කල්පේ විවක්ඛාඨාය අසංඛ කල්පය 4 එකතු වීමේදී මහා කල්ප 1යි. කොච්චර කාලයක්? ඒ වාගේ මහා කල්ප 100ක් නෙමෙයි, 1000ක් නෙමෙයි, ලක්ෂයක් නෙමෙයි, කෝටියක් නෙමෙයි, ප්‍රකෝටියක් නෙමෙයි. කෝටි ප්‍රකෝටියක් නෙමෙයි අසංඛ්‍යයක් කාල බුදුරජාන් වහන්සේලා නැතුව කිසතරති. ඒ දීපංකර සරුවක්නේ පාදමූලයෙන් පසුව නැවත අසංකේයයක් කල්ප ගිහිල්ලායේ කොණ්ඩඤ්ඤ බුද්ධ ශාසනය පහළ වුණේ වර කල්පයේදී. මේ සාර කල්පයේදී. එකම බුදු කෙනෙක්. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිණුණාට පස්සේ මහා කල්ප අසංකේයයක් ගිහින් තමයි මංගල සුමන රේවත ශෝභිත කියන බුදුවරයන් වහන්සේලා හතරනව පහළ වුණා. ශෝභිත බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් ගිහිල්ලායේ අනෝම දාසී බුද්ධ ශාසනයේ පහළ වුණා. අනෝම දාසී පදුම නාරද බුදුරු තුන්වම එක කල්. එතකොට ඒ තම දීර්ඝ කාලය ඇතුළත ප්‍රචාන්නේ අසංකේය හතරක් ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළලා තියෙන 12 කොච්චර ආදිත බුද්ධෝත්පාද. ඊළඟට නාරද බුද්ධ ශාසනයෙන් පසුව තිරුමතුරා බුදුරජාණන් වහන්සේ දක්වා මහා කල්ප අසංකේයයක් බුදුවරු නැහැ. දෙවමතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ අපේ බුද්ධ සාධනයේ දක්වා මහා කල්ප ලක්ෂය ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළ වුණේ 16 නමයි. උච්චර දුර්ලභද බුද්ධෝත්පාද. මේ ලෝ පහළ වෙන දීර්ඝ කාලාන්තරයකින් පාරමී පුරා පහළ වෙන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සුදු බුදු රැස් වියදෙන දරදා ස්පර්ශ කරමින් බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන හරින් නැතුව අවිජිතව දේශනා කරන සුද්ධ වූ බුද්ධ ධර්මය අතුරින් ඉතා විශිෂ්ට ගාථාවක් කන්ති පරමං තපෝතිතික ගාථා. මේ ගාථාව ඇතුළු ගාථා තුනට කියන්නේ අවවාද ප්‍රාතිමෝක්ෂය. මේ ගාථා තුනේ කෙටි තේරුම කන්ති පරමං තපෝ තිතිඛා තිතිඛා නම් වූ ඉවසීම පරම තපසයි හෙවත් පරම සීලයයි පරම ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තියම් තාක්ෂේනවා නම් ඒ සීලම ප්‍රතිපත්තියෙන් ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨතම සීල ගුණය ශාන්තියයි ඉවසීම. මේක සංයුක්ත නිකාය සූත්‍රයක කියලා තියෙනවා. සීල සමාධි පඤ්ඤානං කන්ති පදාන කාරණං සබ්බේති කුසල ධම්මා කන්ත්‍යායත්තාව වද්දරේ. සීල සමාධි ප්‍රඥාවන්ට ප්‍රධාන හේතුව ඉවසීමයි. සීලම කුසල ධර්ම වැඩෙන්නේ ශාන්තිය පිහිටා සිටගෙන. මොනතරම් බලයක් ශාන්තියේ තියෙනවද? සීල සමාධි ප්‍රඥාවන් වැඩෙන්නේ ශාන්තිය නිසා, ඉවසීම නිසා. සීලම කුසල වැඩෙන්නේ ඉවසීම නිසා. එතකොට ශාන්තියේ පරම සීලයක් කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක නිසා. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා. සරුවක්නේ බුදුරජාණන් වහන්සේලා නිර්වාණය පරම සැපයයි කියලා දේශනා කරා. මක්නිසාද? ඊට මෙහා තියෙන සියලුම සැප සංකතයට අයිති වෙනවා. සංකතයට අයිති වෙනවා. සංකතයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස අඤ්ඤතක්ඛං පඤ්ඤායි. ඇතිවීමක් තේනවා, නැතිවීමක් තේනවා, පවක්නා කල්හි වෙනස් වීමක් තේනවා. මේ සංකත ලක්ෂණ. මනුෂ්‍ය ලෝකයේ තියෙන සැප සංකතයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මොන ලෝකෙක තිබුණත් සියල්ල සංකතයි. ඇතිවීම, නැතිවීම, වෙනස් වීම කියන අවස්ථාවන්ටපත් වෙනවා. ඒක නිසා ලෝකයේ තියෙන සියලුම සැපතාව කාලිකයි, සංක්ලේශයි. කෙලෙසුන්ට අරමුණු වෙනවා. ශාස්ත්‍රවයි, ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. තෘෂ්ණාවට අරමුණු වෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන යම්තාක් සැප සම්මත දේ වෙත්නම් ඒ සියල්ල අභිභවාගෙන අති ශ්‍රේෂ්ඨ සැපේ නම් වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ සාක්ෂි. නහි සබ්බජිතෝ පරූපඝාතේ. අනුන් නැසන්නා කවදාකවත් හරිද්දෙක් නොවේ. නහි සමනෝ කෝති කරං විහෙතයන්තෝ. අනුන්ට විහෙතන්නා කිසිදාක ශ්‍රමණයෙක් නොවේ. මේ ගාථාවෙන් අනුශාසනා හතරක් දේශනා කළා. පරම සීලය ශාන්තියයි ඉවසීමයි, පරම සැපේ අමා මහ නිවනයි, භික්ෂූන් වහන්සේ පරූපඝාතී නොවේ, පර හිංසාකාරී නොවේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතං බුද්ධාන ශාසනං. සියලු අකුසල් නොකිරීමක්, සියලුම කුසල් කිරීමක්, එයින් සිත පිරිසුදු කිරීමක් කියන කරුණු තුන ලෝකහලව සියලුම සරුවක්යන් වහන්සේලාගේ අනුශාසනාවයි. මෙයින් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව කියලයි. අනූප වාදෝ අනූප ඝාතෝ පාපි මොක්ඛේච සම්මරෝ මත්තඤ්ඤතාච භක්තස්මින් පන්තන්ත සයනාතනං අදිචිත්තේච ආයෝගෝ ඒකං බුද්ධාන ශාසනං. එතන කරුණු හයක් කියේ. අනූප වාදෝ අනුන්ත දොස් නොකිය යුතුයි. අනූප ඝාතෝ අනුන් තලාපෙලා හිංසා පීඩාවට පත් නොකළ යුතුයි. පාති මොක්ඛේච සංවරෝ ශික්ෂාපද සීලේ මනාව සංවරව පිහිටා සිටිය යුතුයි. මත්ඤ්ඤතාට බක්තස්මින් සිව්පතේ පමණ දැන පරිභෝග කළ යුතුයි. පන්තංච සයනාසනං විවේකස්ථාන වලට මේ භාවනා කළ යුතුයි. අදිචිත්තේච ආයෝගෝ සමති විපස්සනා වඩා ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවා ගත යුතුයි. ඒතම් බුද්ධාන ශාසනං. මේ කරුණු හය ලෝපහළෝ සීළු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. මේ ගාථා තුنين කියනවා උපදේශ කරුණු, අනුශාසනා කරුණු 13ක්. පළමු ගාථාවෙන් 4යි, දෙවෙනි ගාථාවෙන් 3යි, තුන්වෙනි ගාථාවෙන් 6යි. විනය පිටකයේ පනවන්න පෙර සරුවඥන් වහන්සේ අවුරුදු 20ක් භික්ෂුන් වහන්සේලාට උපෝසත කර්ම වශයෙන් භාවිතා කළේ, දේශනා කළේ, අනුශාසනා කළේ මේ ගාථා 3යි. එනිසා මේක කියනවා අවවාද ප්‍රාතිමෝක්ෂය.

මෙතෙක් කල් ගත කළ මට උන්වහන්සේලාගේ අවසර ලබා ගන්න පුරුල් ගමන සමා කළා තවත් ඒ රටේ තිබිච්ච යම් යම් බාධකයන් නිසා. ඒකම පසුගිය කාලේ දැනට විශ්‍රාමගිය අග්‍ර විනිශ්චයකාර සින්වත් හාරින්ද රණසිංහ මැතිතුමා අපට ආරාධනා කරලා ඉතා විශිෂ්ට ධර්ම ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කරුන් ලැබුවා අභිධර්ම පිටකයේ 6 වෙනි යමක ප්‍රකරණ බුරුම සංගේ විශාල ග්‍රන්ථයක්. ඒ වෙලාවේ කිව්වා අපි මේ වැඩ ඉවර කළා බුරුම රට ගිහින්. එහෙම වර්ෂයෙන් වර්ෂය අපට කාලය අතික්‍රාන්ත වූ අතර 1990 ඒ සඳහා කටයුතු සූදානම් කළා. විශේෂයෙන් මේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්තුමා වන ජී.එස්. මුදලගේ මහත්මයා අපේ ප්‍රධාන කප්පේකාරකතුමා හැටියට අපි හත් කරගත් අතර පූජ්‍ය බුරුම ස්වාමින් වහන්සේ, නිමල වාරණ නිවාසයේ පූජ්‍ය රණිමන්ද ධම්මදාස ස්වාමින් වහන්සේ, නාටක නාරාණ නිවාසයේ පූජ්‍ය හැවන්තලස්සේ චන්දවස්ස ස්වාමින් වහන්සේ, අනුරාධපුරින් යා පඩවිය ගල්පියුම ආරණ්‍ය වාසී පූජ්‍ය දොරටුව සුමනතිස්ස ස්වාමින් වහන්සේ කියන ස්වාමින් වහන්සේලාත් මම එවාගේ පින්වත් ජී.එස්. මුදලිගේ මහත්මයා, ඇඹිලිපිටියේ පින්වත් කරවිත කුමිස් මුදලාලි මහත්මයා, එවාගේ පින්වත් හේමදාස මෑණියෝ, පින්වත් චන්ද්‍රආරක්ෂණ මහත්මිය, පාදුක්කේ පින්වත් ලීලාවතී අභේගුණවර්ධන මෑණියෝ, මේක හදාරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එන තුන්වෙනි විදර්ශනා භාවනාව චතු සම්පජාන්‍ය පබ්බි. ඒක කියලා තියෙනවන්නේ ගමනක් යන දිස්තර කරුණු හතරක් හිතන්න ඕන. සාර්ථක සම්පජාන්‍යය, සප්‍රාය සම්පජාන්‍යය, ගෝචර සම්පජාන්‍යය, අසම්මූල සම්පජාන්‍යය. සාර්ථක සම්පජාන්‍යය කියන්නේ ගමනක් යන දිස්තර හිතන්න ඕන. මේ ගමන පුණ්‍ය ගමනක්ද නැත්ද? ඒ ගමන පුණ්‍ය ගමනක් නම් කුසල් වැඩින ගමනක් නම් සාර්ථකයි, නැත්නම් අසාර්ථකයි. ඉතින් අපේ ගමන පුණ්‍ය ගමනක් බව අපට පැහැදිලිවෙනවා. ඊළඟට සත්‍ප්‍රාය සම්පජාන්‍යය බලන්න ඕන. මේ යන ගමන සුදුසුද නුසුදුසුද? ඒ කියන්නේ සංවර සීලියද අසංවර සීලියද? කැපද අකැපද කියන එක. තමන්ගේ සීලාගයේ ගුණයන්ට බාධකද නැද්ද කියලා විමසලා බලන්න ඕන. එසේ බැලුවාම මේ ගමන අපට සත්‍ප්‍රාය වුණා. මුලින් අසත්‍රාය හේතු රාශියක් වෙන වර්ෂයක් පහුණා. ඊළඟට මේක සත්‍රාය වුණා. අපේ ගමන සීලාදී ගුණයන්ට කිසිදු බාධාවක් නැතුව මේක යාගන්න කැපසරුප්පන් දෙමින් යෙදු. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හැටියට අපේ ගරු ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙකුට මිල මුදල් ආදී පිළිබඳ විධාන කෙරුවේ නැහැ. සදාවතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් කැපසරුප්පන් දෙමින් අපේ ගමන් බැරපැන්නාගේ යෙදුවලා තියෙනවා. මෙතෙක් කල් අපි අරුවේ නැහැ. කොච්චරද වියදම් වුණේ, කොච්චරද ලැබුණේ, මොනවාකට අපි ආන්න අපට අවශ්‍ය නැහැ. ඒවා සදහස් බෞද්ධයන්ගේ යුතුකම්. බොහොම කැපසරුප්පන් දෙමින් සීලාදී ගුණයන්ට පටහැනි නොවන හැටියට සත්‍රායලට අපේ ගමන සංවිධානය. ඊළඟට ගෝචර. ගෝචර කියන්නේ ගමනේදී, යාමේදී, එීමේදී හැම තැනකම ගන්න භාවනා මොකක්ද? භාවනාවකින් ඕන යන්නේ අපේ පිරිස කොහොම භාවනා කලපුරුදු පිරිසක් ගරු ස්වාමීන් වහන්සේලා අපේ ගමනට සහභාගී වූ පින්නතු. විශේෂයෙන්ම තම තමා කලපුරුදු බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා, විපස්සනා භාවනා ආදී අධිෂ්ඨාන කරගත්. අනික අසම්මූල සම්පජාන. ඒ කියන්නේ ගමනක් යන විස්තර හිතන්න ඕන. කවුද මේ යන්නේ? මම කියා කෙනෙක් නෙමෙයි. ගමනක් යන්න ඕන කියලා හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුවක් පහළ වෙනවා. ඒ වායෝ ධාතුවෙන් කාය චෝපනී කියන කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය චලනය. ඒ චලනය අනුව මේ ස්පන්ද පංචකයාගේ ගමන් ඉරියව්වක් පවතිනවා. නාම රූප දෙකක පැවැත්මක්, ස්පන්ද පහක පැවැත්මක්, ආයතන 12ක පැවැත්මක්, ධාතු 18ක පැවැත්මක්, පටිච්ච සමුප්පාදයක පැවැත්මක්, සූවිසි ප්‍රත්‍යයක පැවැත්මක්. මේවා වර්ජින කරන්ට ඕන අසම්මූල සම්පජාය. ඉතින් මේ කරුණු සියල්ල අපි සිතේ දරාගෙන අපේ පූජනීය මිහිරිගල බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ, පූජනීය කඩවැද්දේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ ආදී ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලාගේ සුපේසල ශික්ෂාකාමී සංඝ රත්නේ ආශිර්වාදය ඇතුව පසුගිය දෙසැම්බර් මාසේ 16 වෙනිදා ශ්‍රී ලංකාවෙන් අපට ඒ පුණ්‍ය චාරිකාව ආරම්භ කරන්න පුළුවන්. මේ යන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා රටකට. මේ යන්නේ ශාසනයේ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබන්නට. අපෙන් යමක් ඒ රටට, ඒ රටෙන් යමක් අපට ලබා ගන්න. එයන්ද පෙර දවසේ නොයායුතු තරමට බාධාවන් පැමිණි. උරුම රටේ නානා ප්‍රකාර කලබල තියෙනවා කියලා නුයේ රටවල් වලින් ලැබිච්ච බිහිසුණු ආරංචි නිසා ගමන නවත්වන කර්මයට කරුණියට. නමුත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං ගිරජං ඛේමං ඒතම් මංගල මුත්තම. අතලෝ දහම ආවතන කම්පාන වෙනවා නම් ඒක මංගල ධර්මයක්. ශෝක නොවෙනවා නම් කෙලෙස් උපදවා නොගන්නවා නම් බිය නොවෙනවා නම් ඒක මංගල ධර්මයක්. ඒක රහතන් වහන්සේලාට පිළිගෙන ගුණ. අපිව උත්සාහයෙන් සිහිනුවණින් පුරුදු කරන්න ඕන. ඒ වගේම අපට අන්තරාවම් බාධාවන් තිබෙද්දී අපට යාගන්න පුළුවන් වුණා අපේ සින්වත් නන්දසේන මහත්මයලා හැම ගුවන්තොටුපළට ගිහින් අපට සියලු පහසුකම් සලසලා දුන්නා. ඒ ගමනේදී අපේ පූජා භාණ්ඩ රාශියක් අපට ගෙන යන්න තිබුණා. ඒකෝම කිසි කරදරයක් නැතුව ඒ රටට ගෙන යන්න පුළුවන් වුණා. ලංකාවෙන් තමයි 11 උත්ගානකට පැමිණිත වූ අපි තායිලන්තයේ බැංකොක් නුවරට හවස 4ට සම්ප්‍රාප්ත වුණා. එදී ලංකාවේ සිටින තායි සිල්මෑණිකෙනෙකුගේ උපදේශකාරදී එතුමියගේ සහෝදර මහත්මයෙක් අපි ඔබම ගෞරවයෙන් පිළිගැනගෙන නැතුම් පොළට ඉදිරි කරගෙන ගියා. තායිලන්තයේ කියන්නේ අද කාලේ හැටියට ශාල දියුණු ශාස්ත්‍රීයක රටක්. අපට සැතපුම් 30ක් පමණ දුර වත් මහදා කියන මහදාස විහාරයේ කියන විශ්වවිද්‍යාල පන්සලක ඉන්න ලැබුණා. ඒකේ තියෙනවා භාවනාංශයක් වෙනවා. ඒ අපි නැරඹුණා. ඒ අපිට දවස් 5ක් ගත කරන්න පුළුවන් වුණා. ඒ කාලය තුල ඒ රටේ තියෙන සාම වැදගත් පූජනීය ස්ථාන රාශියක් අපි දැක බලා ගත්තා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් බුරුම රටට කෑගේ කරලා ඥාත සාය රටට ලැබුණු මරකත මැණිකතෙන් නිමවන ලද සාමත්ම දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක් වැඩෙන නිමරල් බුද්ධ විහාරය. ඒ වගේම මාබල් බුද්ධ විහාරය. ඒ වගේම අද මුදුනක් මත පිහිටි තාම ශ්‍රමණීය ප්‍රසාදනීය පූජන ස්ථානයක් වන ගෝල්ඩන් මවුන්ට් කියන විහාරස්ථාන. ඊටත් වඩා එතකම 40ක් 50ක් ඈත පිහිටි තාමත්ම දර්ශනීය අක්කර 1000ක තරම් පැතිර පවත්නා වූ වටිනා භාවනා උයනක්. එතෙන් කියන්නේ බුද්ධ මවුන්ටෙන් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන විලාසෙන් තාමත්ම සාන්ත දර්ශනයක්. ආත්පත භාවනා කුටි වර්ෂයකට වඩාක් භික්ෂූන් වහන්සේලා මාසයක් මුළුල්ලේ භික්ෂූන් ලක්ෂයකට වඩා එක්කාසු වෙලා භාවනා කරන උයනක්. ඒ ස්ථාන වලට ගිහිල්ලා අපි බුද්ධ වන්දනා කළා, ඥාන වන්දනා කළා, බොහෝ තැන් වල ධම්ම චක්ක සජ්ජායනා කළා, භාවනා කළා. යන්නේන ගමන්නේදී අපි බුදු ගුණ වැඩිම ආදී වචනා ප්‍රතිපත්ති වලින් මුසිස්ස කාලයේ ජීවන් උත්සාහ කළා. දවස් පහක් අපි තායිලන්තයේ පූජනීය ස්ථාන වැඳ පුදාගෙන අපට බාධකව තිබුණු බුරුම රට ගමනට කිසි බාධාවක් නැති බව සොයා බලා 21 වෙනිදා දෙසැම්බර් 21 වෙනිදා ශංගුන් නුවරට ආගන්න පුළුවන් වුණා. පූජනීය බුරුම ස්වාමීන් වහන්සේගේ දන්වීම අනුව බුරුම රටේ ගරු ස්වාමීන් වහන්සේලා තමින්නම්පෝ පිළිආරගෙන නැවතුම් පොලක දෙක්කාසු කරගෙන ගියා පස්චිම ආරාම විහාරේ. පිටවස් 8ක් එහි නැවතී සිටිය 29 දක්වා. ඒ කාලය තුල ගුරුම රට සංගුණ නුවර ප්‍රදේශිකාමත්ම පූජනීය ස්ථාන රාශියක් අපි වැඳ පුදාගත්තා. තපස්සු බල්ලෝ වෙනද දෙවියන් විසින් ගෙනාව කේශ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් කොටසක් යන්පත් කොට ඇති මුල්කටාවන් කියන ඉතාම වැදගත් පූජනීය ස්ථානයේ සිවන්දනා කළා. ඒ ස්ථානයේ දැකුම් කටයුතු රාශියක් තියෙනවා. මාසිකට වඩා දින පහක් මුළුල්ලේ පත්තාන් සෑදාවල් සජ්ජායනා කරන ඇතන. ඒ වගේම සූලේ චෛත්‍ය කියලා ඒ නගරයේ මැද්දේ පිහිටා තිබෙන වරුණ 2000කට වඩා ආකාරයේ චෛත්‍ය රාජන් වහන්සේ. ඒ වගේම අටි 216ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙන මහා බුද්ධ විහාරේ ඔය අපි දැක බලා ගත්තා. විශේෂයෙන්ම 22 වෙනිදා 23 වෙනිදා අපි තෙන්වා ප්‍රේමදාස මහණියන් මේ ලංකාවෙන් සූදානම් කරගෙන ඉතාමත්ම ප්‍රසාදනීය සරුවක් ධාතු නිදාං කළේ කළුවරලියෙන් නෙලනද සමාධි ප්‍රතිමා වහන්සේ ඉතාම ගෞරවයෙන් උස්සවාස්ත්‍රියෙන් එම චංගුන් නුවරේ අග්‍රගන්නේ පූජන ස්ථානයේ ශ්‍රේත ගෝන් චෛත්‍ය රාජන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ලංකා තානාපති අලවතුල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනෙක් එම ශ්‍රේත ගෝන් චෛත්‍ය රාජන් වහන්සේගේ භාරකාර මණ්ඩලයත් ඉදිරිපත් වෙලා ඒ අපේ පූජා භෝම ගෞරවයෙන් පිළිගත්. ඒ බොහොම ගරුත්වයෙන් මේ ස්ථානයේ වැඳ පුදා ගන්න. එතින් පිට අපි ඥාන වන්දනා කරලා ධම්මචක්ක සත්‍යහනවා කරලා සාම වටිනා වන්දනාවක් සම්පූර්ණ කරගත්. ඇත්තෙන් මේ ශ්‍රේත ගෝන් චෛත්‍ය රාජන් වහන්සේ ඇතුළු ගුරුම රටේ තියෙන පූජන ස්ථාන දකින කොට අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි සිහිවෙන්නේ. මොකද සං වං පාඨේ ජන ස්වර්ණලිප්ත චෛත්‍ය රාජන් වහන්සේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ ස්වර්ණ වන්නෝ කියලා ලක්ෂණයක්. සං වං පාඨයේ සරුවක්ෂරී දෙහි ඒ සරුවක්ෂරී දෙහිෙන් සවණක් ගන්න බුදුරජාණන් වහන්සේම අපට සිහි වෙනවා මේ චෛත්‍ය රාජන් වහන්සේලාගේ දකින්නේ. සං වං පාඨින් බබල සතරම් පාඨයෙන් බබලනවා මේ චෛත්‍ය රාජන් වහන්සේ. ඊළඟට අපි 23 වෙනිදා 24 වෙනිදා විශේෂයෙන්ම ඒ රටේ මේ 6 වෙනිවරට ධර්ම සංගායනාව කළ පූජන ස්ථානයේ කියන්නේ චර්ච සංගායනා විහාරයේදී. ඒකට කියන්නේ මහා පාසාන ගුහා කබාය කියලා. ඒ ස්ථානයේ අතිශයින්ම දර්ශනීයයි. එහි තියෙනවා ත්‍රිපිටක පරියාප්ති තක්ෂිලාවක්. ඒක අපේ සිංහල වචනින් කියන්නේ විශ්වවිද්‍යාලය කියලා. එහි භාවිතා කරන්නේ පරියාප්ති තක්ෂිලාව කියලා. එතන සම්පූර්ණයෙන් ත්‍රිපිටකය උගන්වනවා භික්ෂූන් වහන්සේලා එන්නවා 380ක් පමණ ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිස. භික්ෂූන් වහන්සේලා කොහොම නොමිලේ උගන්වනවා. ගමම් පාසුකම් සිව්පස පාසුකම් රජෙන් හා දායක පින්තුන්ගෙන් ලැබෙන බොහෝම පිරිසිදුව බුද්ධ ධර්මයේ ආදාරය. ඊළඟට අපි ගියා තවත් ඒ වගේ පූජන ස්ථාන රාශියකදී තවත් රට ඇතුළතින් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා ගුරුම රටට වැඩම කරවා බුදු සසුන පිහිටුවන ලද ඉතාමත්ම ඓතිහාසික තැනක් වන කල්යාණ වංශ සීමා විහාරයට අපි ගියා අපේ ගුණවර. සංගුණවර සිට සැතපුම් 60ක් යනක. ගමම් පාසුකම් අපට වාහන දෙකක් තිබුණා. එහිදී තේගුණවරට ගිහින් අන්තාවතී කියන ඓතිහාසික නම ඇත විහාරස්ථානයේ තහයි මහා චෛත්‍යස්ථානයේ අපි ගිහින් වැන්නා. එතන ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ඓතිහාසික සිද්ධාන්තයක් තියෙනවා. ඒ නුවර වාසීන් ඒ බෞද්ධයෝ බොහෝම ගෞරවයෙන් එතන පිළිගන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තෙන්ද වැඩියා කියන. ඒ වගේම අපි ඒ ස්ථානයේ මේ වන්දනමාන කරලා තවත් කෙනෙකුට කියා බෞද්ධ පිළිවෙලකට භික්ෂූන් වහන්සේලා 700ක් ඉගෙන ගන්න තැන. එතන කියන්නේ ශ්‍රී මංගල පිළිවෙලදී. තාමත්ම සාන්ත දර්ශනයක් ඒ භික්ෂූන් වහන්සේලා 700ක් එකතැන ගඩන කොට අපට පුදුම සතුටක් ඇති වුණා. අනේ අපේ ලංකාවේ නම් මේ වගේ නැහැ නේද කියලා කනගාටුකුත් ඇති වුණා. නමුත් ඒ දර්ශනය අපට බුද්ධ ශාසනයේ චිරජීවනයට හේතු වෙන මහා ජය සංකේතයක් වගේ හිතට දැනෙනවා. මේ වගේ සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිකාරක භික්ෂූන් වහන්සේලා ධර්ම විනය හදාරලා බුදු සසුන ආරක්ෂා කරනවා නේද කියලා අපට ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඒ වගේම අපි ඒ ගුණවර කල්‍යාණ වංශ විහාරය ආදී පූජන ස්ථාන දැකලා නැදලා ඥාත රංගුන් නුවරට ඇවිදින් 29 වෙනිදා ගමම් පාසුකම් සැලසාගෙන සැතපුම් 400ක් ඇත මණ්ඩලයේ නගරයේදී. ඒ 16වමාරක් ගත වුණා තුම්කේ ගමන. රංගුන් නුවර සිට සැතපුම් 400ක් මානේ මණ්ඩලය දක්වා හාත්පස තෙන්නේ කෙලවර නොපෙනෙන විශාල වෙල්යාල. කෘෂිකාර්මීන් ජීවුමේ රට ඒ ධාන්‍ය වලින් ස්වයං පෝෂිත බව හොඳින් තේරිය. අපේ පැරණි බුද්ධ කාලයේ තිබුණු සෞභාග්‍ය අපට සිහි වුණා ඉන්දියාවේ ලංකාවේ මෙහෙම නේද තිබිලා තියෙන්නේ කියලා. ඊළඟට මණ්ඩලයේ නුවර අපි බොහෝම ගෞරවයෙන් අපෝ පිළිහරගෙන මහා විසුද්ධාරාමේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝයාකට පහසුකම් සැලසලා තුන්. කිස්සෙනිදා අපේ මණ්ඩලයේ නුවර පූජන ස්ථාන වලට වඳින් දෙක්වාසු කරගෙන ගිය. මණ්ඩලයේ කවුන් කියලා බොහෝම දර්ශනීය කඳු මුඳුනක් තියෙනවා. ඒ කඳු මුඳුනට ගියාම හාත්පස පෙනෙන්නේ ඉරවස්මියේ සූර්ය රශ්මියේ දිවිසෙන දැබලෙන චෛත්‍ය මාලක. පුදුමාකාර චෛත්‍ය විහාරස්ථාන අපට දකින්න ලැබුණ හාත්පස හැමතැන. හතපුන් තුන හතරක් ඇතුන් තැන විශාල ගංගාව ඓරාවතේ ගංගාව ඉන්නකොට සගායින් කියන මහා ආරණ්‍ය පිටි කඳු ඇති එතන. එම මණ්ඩලයේ කවුන් කියන පූජනීය ස්ථානයේ කඳු මුදුනට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ඒ නුවර වාසීන් අපට අතීතයේ සිදුවීම් කියලා දුන්නා. ඒ සම්බන්ධ සංකේතයක් ඇතුළත නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මේ ස්ථානයේ වන්දනමාන කරගෙන උදේවරුේ සමස්වාමී අපේ නැවත ඒ නුවරී තාමත්ම දර්ශනීය ස්ථාන රාශියකට ගියා. එයින් එකක් තමයි විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රය අපේ පුස්කොළ පොත්වල ඉස්සරහ ඉලක්ක තිබුණේ දැන් කාලේ මේ මුද්‍රණ පාසුකම් නිසා කරදාසි පොළවල් අච්චු ගන්නවනේ මේ කාරු 200කට ඉස්සර 200ක් 300ක් අතර කාලයේ මෙන්දුම් රජතුමා විසින් මුළු ත්‍රිපිටක අකුරක් අඩු නැතුව කිරිගරඬ ශිලා පළකවල ලියවලා තියෙනවා ඒ කියන්නේ තාමත්ම කරොත්තේ එකම සැනත්මකට නෙළුම් මලක හැදේ නෙළුම් පෙත්තක හැදේට කිරිගරුණ ගල් කපලා ගල් නෑලි සකස් කරලා දෙපැත්තේ සම්පූර්ණයෙන් ත්‍රිපිටක තියලා තියෙනවා. ඒවා මල් ආසන වාගේ හොදට ආරක්ෂක ඝරවලින් වට කරලා තියෙනවා. ඒ විදිහේ ගල් නෑලි නැත්නම් ගල් පළක 1740 ගානක් ඒ පූජනීය ස්ථානයේ පෙරලි හිටවලා තියෙනවා. ඇත්තෙන්ම ඒවා දකින්න කොට අපට ලෝසුරා බුදුරජාණන් වහන්සේගේ අනාගත වාක්‍ය සියුණු. වාසි වදානන්නේ මගේ ශාසනයේ මම තිරිනම් පාලනයක නමයි. 84000ක් සරුවඥන් වහන්සේ ජීවමානයි කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නානේ. මෙහෙම නේද මේ ජීවමාන බුදුරු රැකගන්නේ කියලා අතීතයේ හිටිය අපේ බෞද්ධ රජදරුවන් ගැන බෞද්ධ නායකයන් ගැන අපට විශාල සන්තෝෂයක් ඇති. ලංකාවේ කවදාද මේ වගේ ගල්වල ත්‍රිපිටක ධර්මයේ පිළිතුරන් දැක්නම් කොච්චර උතුම්ද කියලා අපට හිතු. නමුත් ලංකාවේ වගේ කිරිගරුඹ කියන ගල් වර්ගය නැහැනේ. ඒ රටේ තියෙනවා. ඒවා නිසි හැදියේට මේ විදිහට ත්‍රිපිටක ධර්මයේ ජීවන්න මොනතරම් කාලයක් මේ ඇයට ගත වෙන්නේ නැද්ද? නමුත් උත්සාහය, ඡන්ද චිත්ත, විරිය, වීමාංශා තියෙනවා නම් කරන්ට බැරි දෙයක් නැහැ. මේ මෙන්දුම් රජතුමාගේ පුත්‍ර ගුරුමරට අන්තිම රජතුමා කිබෝ තිබෝ කියන රජතුමා ත්‍රිපිටක අටකතා සියල්ලම ඒ වගේ කිරිගරුණ ගල්වල ෆොටෝලා තියෙනවා කියවලා තියෙනවා. ඒවත් අර වගේම වෙනම විහාරස්ථානයක සුරක්ෂිතව තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. එලාටුවා දෙක ගණේ කොටලා තියෙනවා. ඒවා සතුරු උපද්‍රවයකින් ගිනි දැමීම් ආදීන් විනාශ නුනොත් අවුරුදු 5000ක් නෙවෙයි කල්පාන්තය දක්වා පවතිනවා අපට විශ්වාසයි. ඒතරම් පුදුමයි ඒ සංස්කාරක. ඉතින් මේ විදිහේ කිරිගරුණේ පූජනීය ත්‍රිපිටක ධර්මයේ ආපේල අසුවාදී නිස්කාන අපි ගිහින් වැඳන යතෙන් වලට අපේ මේ ගුණවත් තේම දාශමයන්ගේ බොහොම ආධාර උපකාර කළා මුදල් වලින්. ඒ ත්‍රිස නැගීම තවට ඒ විදිහේ ඒ ස්ථාන දැකලා රජ දරුවන් විසින් කරවා පූජා කළද පූජනීය ස්ථාන රාශියක් අපි දැක බලා ගස්ස වන්දනා කළා. ඊළඟට අපි ත්‍රිස්වෙල් එක්කෙනිට ආචාර වැඩගත් පූජනීය තැනකට ගියා. මහා මඤ්ඤුනි විහාරයේ ඒ කියන්නේ කන්‍ය රත්තරන් බුදු පිළිම වහන්සේ ශාල බුදු පිළිම වහන්සේ විශාල විහාරස්ථානය සිය ගණන් ජනතාව එක්කාසුල බුදු ගුණ හැම විටම භාවනා කරන පූජනීය ස්ථානය. එතෙන් ගාපේ ජනකීය සදාතුක ප්‍රතිමා වහන්සේ නමක් පූජා කළා. ඒ පූජාව බොහෝම ගෞරවයෙන් එතන භාරකාර මණ්ඩලයේ පිළිගත්තා. ඉතින් අපේ වන්දනා පිළිසිත බොහෝම ගෞරවයෙන් සංග්‍රහ සම්මාන දෙ පැවැත්වුවා. එතන දේවරුවම අපි ගත කළා. ඊළඟට හවස් පරිදි නැවතත් ඒ පූජනීය ස්ථාන දැක බලාගෙන බෙන්දුම් රජතුමාගේ රජමාලිගාවද දැක බලාගෙන බෞද්ධ රජදරුවන්ගේ ඓතිහාසික ඒ රාජධානි වලින් අපට ගන්න තිබිච්ච කරුණ රහසක් අපි ඉගෙන ගත්තා. ඊළඟට 30 ජනවාරි 1 වෙනිදා අපිට ගමන් පහසුකම් සැලසලා දුන්නා ඒ රටේ තාම ප්‍රසිද්ධ ධර්ම කථික මණ්ඩලයේ නුවර පූජ්‍ය ඥානීශර ස්වාමීන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් දායක පින්තුන් ඇවිල්ලා අපට ගමන් පහසුකම් සැලසලා මණ්ඩලයේ නුවර සිට සතපුම් 88ක් දුර පිහිටේ මුන්වා කියන නගරයට අපි පාසු කරගෙන ගියා. මේ යන පාරදී තැත්තේ බොහෝ තැන්වල අපට තැන්නේ සෛත්‍ය මාලක විහාරස්ථාන. මුන්වා නගරයේදී විහාරස්ථාන 126ක් තියෙනවා. මා පිරිවෙන් 23ක් තියෙනවා. එතනත් තාමත් වටිනා ශ්‍රේගුම් කියලා බොහෝම වටිනා ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ නමක් ඇති විහාරයකට අපි කාසු කරගෙන තනි හතරක්. චේතන වන්දනා කරලා දවස් නැවතලා ඉත පසු දවසේ අපි ගියා ඒ නුවර සමීපයේ සතපුම් 5-6ක් දුර බෝධි චටාවුන් කියන විහාරය. ඒ කියන්නේ බෝධීන් වහන්සේලා 1000ක් වැඩි. බෝධි 1000. එක එක බෝධි එක එක බුද්ධ ප්‍රතිමා වහන්සේලා. ඊළඟට අපි එතන සතුන් කීපයක් මෙහා පිහිටි බොහෝම අගණ සම්බුද්ධ විහාරයට එක්කාසු කරගනි. 512027 නමක් බුදුවරයන් වහන්සේලා එතන වැඩි. මොනතරම් පුදුමද? විශාල ප්‍රතිමා වහන්සේලා වෙනම වැඩෙන්වා ස්වර්ණාලිප්ත කරලා ඒ මුළු විහාරයම විහාරය ඇතුලේ විහාරේ පිටත් කුළුණුවලත් තොරන්වලත් වියන්වල සෑම තැනම බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ප්‍රතිමා. මේක පුදුම ආශ්චර්යයි. 512027 නමක් කියන්නේ අපේ සරුවඥන් වහන්සේ මෑණියන් කරකෙට තියාගෙන මහසවදී පීනලා බුදුබා පැතු මනෝ ප්‍රනිධානයේ පටන් ආචි බුද්ධ ශාසනයේ දක්වාම ලෝපහළෝ 512027 නමක් බුදුරයන් වහන්සේ. මේ ස්ථානවල අපි වැඳ කුදාගත්ත බොහෝම ගරුත්වය. එවාගෙම අපි ළඟට ගියා ඒ මීට අවුරුදු 100කට අතර කාලේ එනවර ඒ ප්‍රදේශයේ සිටිය තාමත් ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමකගේ පිළිවෙලක. මේ දේශයාඩු. ඊකා ග්‍රන්ථ ප්‍රමුඛ ග්‍රන්ථ ප්‍රකාර ග්‍රන්ථ කොමිකාසු කරලා කිරිගරඹ ගල්නෑලේ 816ක ඔක්කොම අර වගේ ශිලාස් පලකවල දීවලා තියෙනවා. මොනතරම් පුදුම දේ රටේ බෞද්ධයන්ගේ අනාගත ප්‍රාර්ථන. ඊළඟට අපි හිතන්නේ හැරි එන අතරේ ශගායින් කියන ඓතිහාසික ආරණ්‍යයේ පූජනීය ස්ථානයේ තැන්. ඒ කාලයේ ගල්ෙන් ගින්දෙවල් වාගේ තිබුණු වර්ණගිලි සහිත ශගායින් කඳු වැටිය දැන් දර්ශනීය විහාරස්ථාන වලින් පිළිලා. සෑම මුදුනකම චෛත්‍ය රාජන් වහන්සේ. පන්සල් එමනැත්නම් ආවාස කුටි දෙවල් සක්මන් මළු. ඒවට තමන් පහසුකම් සැලසලා තියෙනවා. දැනට විදුලියේ පහසුකම් ජල පහසුකම් සැලසලා තියෙනවා. බැලුවොත් එක් මානෙ තියෙන්නේ විහාරස්ථාන. ඒ නුවර ඒ ප්‍රදේශවාසීන් කියන්නේ චෛත්‍ය නගරය කියලා. භික්ෂූන් වහන්සේගේ පන්සලේ 70යි 100යි 150යි ওই විදිහට වැඩි. එතනින් අපි එක්කාසු කරගෙන ගියා හතපොන් 25 30ක් යට මිංගුම් කියන නගර ප්‍රදේශයේ. ඓරාවතී ගඟ අයිනේ තියෙන බොහෝම අගන දර්ශනීය තැනක්. ඒ කියන්නේ දැනට රැඳෙන ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලා අතුරේ අග්‍රගන්‍ය විචිත්ත සාර කියන බගන්ත අග්ගමහා පණ්ඩිත විචිත්ත සාර ස්වාමීන් වහන්සේගේ පිළිවෙත. ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරන භික්ෂූන් වහන්සේලාම 150 කට. ලෝකීමේ තියෙන උසස්ම ගාන්ඨාරී ශාලම ගාන්ඨාරී මිංගුන් නුවරදී අපි මේ තැන් වලට ගිහින් දැක බලාගෙන ආවා. ඊළඟට සගායින් නුවර තාමත්ම වටිනා ස්ථාන කීපයකට අපි ගියා. කවදාකවත් පළමුවෙන් මිනිස්සුන්ට බුද්ධ පූජාව කරන්න නොලැබෙන පළමුවෙන් දෙවියන් විසින් බුද්ධ පූජා කරුන් ලබන කියන පූජනීය ස්ථානයක් ඒ කඳු මුදුනේ තියෙනවා. එතෙන්ටත් අපි ගිහින් නැඳලා පිරිත් කියලා දෙවියන්ට පින් දෙන බොහෝ කුසල් කරගත්තා. භාවනා නැති. ඒකම අපිට තාම වැදගත් සිද්ධාන්තයක් කියන්න තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙනවා ශ්‍රේජින් නිකායේ මහා නායක ස්වාමින් වහන්සේගේ විහාරස්ථාන. ඉතින් අපි ඒක කාසු කරගෙන ගියා. අවුරුදු 99යි වයස. බොහොම නිරෝගී. හොඳ සිහිනුවණින් වැඩ ඉන්නවා. අවුරුදු 99ක මහා ඉස්තයර සංඝ පිතෘන් වහන්සේ නම. උදාහසේ බුරුම භාෂාවෙන් ලංකාව ගැන කළ ප්‍රශංසාව පුදුමයි. උදාහසේ ප්‍රකාශ කළ මේ බුරුම රට දිහා බලන්ඩ ගුරුම රට බුදුසසුන දැබලෙනවා නේද? මේ දැබලෙන්නේ බුදුසසුන ලැබුණේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවෙන් ලැබුණු බුදුසසුනයි මේ ගුරුම රට දැබලේ. මේ රටේ ත්‍රිපිටක ධර්මයේ සම්පූර්ණයෙන් පවතින. එළේ අටුවා ටීකා ප්‍රකරණ සහිත සියල්ල අපේ මේ ගුරුම රටේ තියෙනවා. මේ ඔක්කොම ලැබුණ අපේ ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවෙන් ලැබුණු ධර්ම දිනයයි මේ අපේ රටේ දැබලේ. එනිසා ශ්‍රී ලංකාවේ බුදුසසුන අනාගතයේ බබලෙන හැටියට ශ්‍රී ලංකා වාසී භික්ෂූන් වහන්සේලා බෞද්ධ උත්සාහව ගනිත්වා කියලා උන්වහන්සේ අනුශාසනා කළා. මේක බොහොම ලොකු ධෛර්යමත් කරන අනුශාසනාවක්. අවුරුදු 99ක සංඝ පිතෘන් වහන්සේ නම. එතනින් අපේ අනුශාසනාව ලබාගෙන තවත් විහාරස්ථාන බලාගෙන උදේ පාන්දර භික්ෂූන් වහන්සේලා පේලි පේලි පේලි පින්ද පාද වඩන දකින්න කොට කඳුළු වෙනවා. අනේ මෙච්චර සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ එක තැනක අපට දැක ගන්න ලැබෙනවා නේද? එතනින් අපේ සගායන් කියන පූජනීය ස්ථානයෙන් හැරී නැවත මණ්ඩලය කියන අතරතවත් විශේෂ පූජනීය ස්ථාන දෙකකට ගියා. එකක් පොළොව යට සංගමයේ තිබී නැවත මතු කර ගන්නා ලද හම්පියක් සහිත විහාරය. බුරුම භාෂාවෙන් එකට කියන්නේ යම් යවුන් චවුන් කියලා. චවුන් කියන්නේ විහාරස්ථාන. එදිනේ පොළොවෙන් මතු කරගත් විහාරස්ථාන. එතන අපි වන්දනා කළා කියන මහා පුණ්‍ය චෛත්‍ය කියලා චෛත්‍ය. අපේ ලංකා රුවන් ලෙසනවද විශාලයි. බොහොම විශාල මළුව. හරි පිළිසිතු. එතෙන්ද අපි ගියා. බුරුම භාෂාවෙන් කියන්නේ එතෙන්ද මහා පුණ්‍ය චෛත්‍යය. ඒක එතන හඳුන්වන්නේ රාජමණි චූලා කියලා. රාජමණි චූලා. ඉතින් මේ පූජනීය ස්ථාන අපේ ප්‍රදක්ෂිණා කළා, වන්දනා කළා. අපේ සිංහල වන්දනා පිරිස සම්බන්ධ වාර්තා හොස්තන දීලා. කොහොම ශාලාවට, පිරිවෙන් ශාලාවට එක්කාසු වෙලා අපේ ශාලාවට ඇතුල් වෙනතුරු අපට මෛත්‍රී භාවනා කෙරේ. බුරුම භාෂාවෙන් මෛත්‍රී වැඩු. අපේ ගරු ස්වාමීන් වහන්සේලා බොහොම ආදරයෙන් පිළිගෙන ආසන වල වඩා හිඳවලා নমස්කාර කරලා උන්වහන්සේලාට අපේ ගරු බුරුම ස්වාමීන් වහන්සේ කෙටි අනුශාසනාවක් දෙකලා ඇත්තෙන් මේ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ රැඳෙන්න කාලය අපට සිහි වුණා. අපි සියාසින් මේ කාලේ දැකලා ඇති සමහර විට අපට සිහි වුණා බුදුරජාණන් වහන්සේ දකින්ද මේකවරට වඩිනවා නේද? 30,000 40,000 මේකවර වඩිනවා නේද? ඒ වැඩිහාමත් මෙහෙම නේද වාඩි වෙලා වන්දනා කරන්න ඇත්තේ කියලා හිතෙනකොට ඇත්තෙන්ම සුතු කඳුළු වැගුරු. ප්‍රාර්ථනාවකුත් ඇත්. ශ්‍රී ලංකාවේ ඇඟිල්ලක් දික් කරලා කරන් කියන්න බෑ මෙන්න මේ ස්වාමින් වහන්සේ පමණයි පෘතුජනකේ. උදේවරුට වීපැදුරක් නෙලගන්න බෑ කියන අහසේ හැසිරෙන ආර්යයන් වහන්සේලා නිසා. ඒ වගේ අනාගතයේ තව 2500 වසරක් තුල අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ සිල්වත්, ගුණවත්, නැනවත් ධ්‍යාන අභිඥා ලාභී අධිගම ලාභී උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ලැබේවා කියලා ප්‍රාර්ථනා. පිටින් ගිය මණ්ඩලෙ. මණ්ඩලයේ දොරේ කරයක් ගත කළා. පුදුම දේවල් අපට දකින්න ලැබුණා. උපාසාරු දෙකමාරක් තුනක් තරම් කුඩා දරුවෙකු අපි ඉදිරියේ දැක්ක සුරතලේ. ඒ කියන්නේ අපේ සිංහල භික්ෂූන්ගෙන් පිරිත් අහන්න ඕනේ කියලා විශාල පිරිසක් පිරිත් දේශනාවක්කට අපි වැඩම්මේ. හැම නිවසකම පූජනීය විහාරයක් තියෙනවා. පළමුවෙන් අපට දුන්නේ මල්. මේ මල් බුද්ධ පූජාවට පූජා කරවලා තමයි පිරිත පටන් ගත්තේ. පිරිත් අපි පැයක් පමණ දේශනා කළා බොහොම කුඩා දරුවා ඉස්සරහට ඇවිල්ලා නැඳගෙන කිසිම චකිතයක් නැහැ. දෙමෝපියන් වැඩිහිටියන් ඉන්න අතර මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලාවන් අපදීහා කිසිම චකිතයක් නැතුව හොඳ ගෞරවයෙන් වැඩගෙන සූවිසි ප්‍රත්‍ය සජ්ජායනා කළා. අපට තේරුණා අපේ මේ ගුරුම රටේ සිංහල මේ ගුරුම බෞද්ධ මුනුතරන්ගේ කුඩා කලපතන් දරු ජීවිතවලට මේවා කමල තියනවාද කියලා. මේ දරුවා ඉස්සෙල්ලා පුණ්‍ය වාක්‍යයක් කියන බුරුම භාෂාවෙන් ඊළඟට කිව්වා සූවිසි ප්‍රත්‍ය කටපාඩම්. කිසිම කටලියමක් නැතුව හේතු දෙස්සයෝ ආරම්භන දෙස්සයෝ අධිපති දෙස්සයෝ ඒ උච්චාරණ හැටියට ඒගොල්ලොන්ගේ කිව්ව. අපි පුදුම වුණා. ආශිර්වාද කළා. අපට ආරාධනා කළා මේ ස්වාමින් වහන්සේලා නැවතත් අපේ රටට වැඩෙන්න. මෙන්න වැඩියම ආවාද මෙන්න අපි වෙන් කරලා තියෙනවා. වෙනම ගොඩනැගිලිහද. සංඝාවාද දේවල් කිව්තු. ඉතින් මේ විදිහට පුදුම දේවල් අපි දැකගත්තා. අපි එතනින් පසුදා ආන්දරම කියම් හම් යම් මුනි විහාරයේ සේවා බලන්න. පයක් පමණ අපි බලාගෙන හිටියා පුදුම. ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ උදේ සුවඳ පැනින් නාවලා කරන පූජාව අපි පයක් පමණ බුදුගුණ කියව සේවා බලන්න. එතනින් අපේ මණ්ඩලයේ සිට කාශී කියන නගරයට සැතපුම් 70ක් දුරයි අපේ දුමුරිය මැදිරියෙන් ආවක්. එදා රාත්‍රියේ කාශී දුමුරිය පොළේ නැවතිලා පසුදා උදේම සතකුන් සීයක් දුර පිහිටි තවත් පූජනීය ස්ථාන රාශියක් වෙන නගරයකට ගියා. භගාන් කියලා ඒ නගරය. අවුරුදු 900කට පෙර එහි රාජධානි. බෞද්ධ ස්තූප 40,000ක් තියෙනවා. බෞද්ධ ස්තූප 40,000ක් තියෙනවා. ඒවා බොහෝ සෙයින් දැනට නොකැදී තවත් ඓතිහාසික තත්ත්වයන් තියෙන එකයි පුදුම. ඒ ස්ථානයේ අපි දවස් දෙකක් වන්දනමාන කළා බොහෝම ඓතිහාසික කරුණු අපි දැකගත්තා. එතනින් අපේ ජනවාරි මාසේ 8 වෙනිදා හැරියෙන ගමන් ලංකාවේ ශ්‍රී පාදස්ථානෙ වගේ තියෙන කුප්පා ටවුන් කියන කඳුමුඳුනට වැඩි. පැයක් ගියා අපට කඳුමුඳුනට යන්න සීළු පහසුකම් තියෙනවා. යා ගැනීම සඳහා අපි ගියන් කඳු මුදුනේ ඒ චෛත්‍ය පූජනීය ස්ථාන ප්‍රයක්මන වන්දනා කරලා පිළිත් දේශනා කරලා භාවනා කරලා මේ ලංකාවේ අපේ පූජනීය සංඝ රත්නයේ සහ සියලු දෙනාට පින් පමුණුවලා විශාල පිනක් කරගත්. එතනින් හැරී අපි නැවත දවසම රාත්‍රිය දුම්රියෙන් පසුදා දවල් 11:30 දක්වාම දුම්රියෙන් ආවම සංගුණුවේ ජනවාරි 9 වෙනිදා ජනවාරි 9 වෙනිදා අපි හවස් කරුවේ ගත කළා. ඒ වීසා දිස්තර ගැනීමේ කටයුතු කීපයක් තිබුණේ සඳහා යෙදিলা. 10 වෙනිදා අපි සැතපොම් 40ක් ඇත චෛල කියන නගර ප්‍රදේශයේ දෙකාසු කරගෙන ගියා. අයිරාවරේ ගඟේ නැවේ නැව් යාත්‍රා ආතාපට ගියා. කය ආත සැතපොම් 40ක් ගම පුදුම ගමන. ඒ චලයි කියන නගරවාසී බෞද්ධයෝ පුදුම භක්තිවන්තයෝ. අපි බොහොම ගෞරවයෙන් පිළිගෙන කාරාත්‍රි නැවතිලා පසුවදා පුදුම සහපින්ද පාතේ කියන චාරිකාවකට අපි වැඩමගෙන ගියා. 150 භික්ෂූන් වහන්සේලා පැය දෙකමාරක පින්ද පාත චාරියාව. පුදුම දෙයක්. ඒකේ අපිට දකින්න ලැබුණ අර තනි රත්තරම් ප්‍රීමාසන මක්කදී ඉන්න ත්‍රිලෝක මාර්ගින්දයා කියන පූජනීයතා. ඒ අත වර්ගයන් අවසර ලැබුණා. ඒ අලුතෙන් ගොඩනගාගෙන යන භාවනා මධ්‍යස්ථානයක් කවුරු 13ක්ද ශ්‍රී සද්ධර්ම රංසි මහා සීගිත්තා කියලා නම. බොහෝම ඓතිහාසික තැනක් වාගේ වැඩ පිළිවෙල හොඳින් ගියා. මහා සී නායක ස්වාමීන් වහන්සේගේ පූජනීය ස්ථාන වාගේ මේ සැලැස්මට වැඩගෙන යනවා. යෝගී භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකවරුණු මේ භාවනා මධ්‍යස්ථානයේ දවස් 10න් 10ට මාරු වෙමි භාවනා වේදේ. එක යෝගාවචර පිරිසකට කාලි දවස් 10යි. සියලු පහසුකම් සහිතයි. එනි නිවාසික කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ පුදුම ශාන්ත උත්තමයි. උනාසිකේ සෑම ඉරියව්වක්ම සති සම්පජාන්නේ කාර්යයි. උනාසිකේ දාර්ශනික කොට අපට ඇත්තටම රහතන් වහන්සේලා සිටිනවා. මේ වගේ රහතන් වහන්සේලාත් වැඩ ඉඳද්දි මේ වගේ සතුව සම්පජාන කාර්යව පියවර තබන්නේ, හැරෙන්නේ, බලන්නේ, කතා කරන්නේ කනට හෙන්නේ බොහොම ශාන්ත කතා. උදාසී අපට පුදුම කරුණාවකින් පහසුකම් සැලසලා දුන්. අපේ ගරු ස්වාමින් වහන්සේලාත් අපේ දායක සින්වත් සෑම දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ භාවනා කටයුතු ලියදු. මා පමණ අසනීප වුණා දවස් 3කට පස්සේ මේ අසනීපයත් එක්තරා සහනයක් කියලා මම හිතුවා. එයිනුත් මම යම් කිසි විශේෂ ප්‍රතිපලයක් නෙලා ගත්තා කියලා හිතුවා. මාර්ගඵල නෙමෙයි. මාර්ගඵල ප්‍රතිලාභයක් නොවේයි. එයින් යම් කිසි ආභෝධයක් හදාගන්න. දිනේ ගරු ස්වාමීන් වහන්සේ අපට බලවත් කරුණාවෙන් සීල පාසුකම් සැලසලා දුන්නා. එහිදී විශේෂයෙන් විපස්සනා භාවනා පිළිබඳව විශේෂ කරුණ රාශියක් අපි අධ්‍යයනය කළා. අපේ බලාපොරොත්තුවත් මේ රටදැනීම නෙමෙයි, මෙන්න මේ වගේ කරුණු එක්කාසු කර ගැනීම. ඉතින් සමස්තයක් වශයෙන් දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මුළු බෞද්ධ රටක් වූ බුරුම රටේ හැබැයි දැන් නම් ඒ රටේ තිබු බුරුම රට කියන්න බෑ. බුරුම රට කියුවොත් කියලා දැසියකට. දැන් කියන්නේ මියන්මා කියලා. මියන්මා තමයි රටේ නම. බුරුම රට කියන්න තහන. අපි ඒකෙන් කතා කරන අපේ රටේදී. ඒ රටේ කියන්නේ මියන්මා. ඒකෝටි මියන්මා කියන බුරුම රටේ අපේ ලංකාවගේ පසුබිමක් විශාලයි. නමුත් එකම භාෂාව එකම විදිහේ ඇඳුම, එකම විදිහේ ආහාර පාන, එකම විදිහේ බෞද්ධ චාරිත්‍ර පුදුමයි. සමස්තයක් වශයෙන් ගන්නකොට මුළු බෞද්ධ රටම ඒකාත්මිකයි. භික්ෂුන් වහන්සේලාගේ නිකාය බෙදයක් ඇත, කිසිම ගැටුමක් නැහැ. තාප්පෙන් තාප්පෙට දෙන වෙන නිකායක පන්සල් තියෙනවා. කිසිම භික්ෂුවක් තව භික්ෂුවට ඊර්ෂ්‍යා නැහැ. ගැටුමක් නැහැ. අපහාසාත්මක දෙයක් නැහැ. බොහෝම සමග සම්පන්නතාවක් අපට දකින්න ලැබුණා. භික්ෂුන් වහන්සේලා රස. ගෘහස්ත බෞද්ධයෙක් කියලා. පුදුම ඉවසීමක්යි. ඥාන වාහන වල ගමන් කරන අය, පාරේ යන අය, ඒ වගේම පන්සලට එන යන අය, භාවනා කරන අය හැම කෙනෙකුගෙන් අපට දකින්න ලැබුණු වටිනා ආදර්ශ දේවල්. බොහෝම ඉවසීමක්යි. අන්‍යයන්ට හිරිහරදායක දෙයක් කරන්න. තමන් අලාභ විඳගෙන හරි අනුන්ට පහසු වෙන සරසා දෙන තරමට මනසෝ දියුනේ. සියලුම තරුණ ළමයි තුන් මාසයක් කරදීනවා. සාමාන්‍යයක පරිදි. වාස 20 පිරුණු තරුණ ළමයි තුන් මාසයක් කරදී උපසම්පදාවේ භාවනා කර. තරුණයන්ට වෙනම භාවනා පන්ති. ඒ වගේම වැඩිහිටියන්ට වෙනම භාවනා පන්ති. භාවනා මධ්‍යස්ථානවල තියෙන. දීමෝපියන් දරුවන් හදාන්න වැඩි මහන්සියක් ගන්නෙ නෑ මේක නිසා බෞද්ධ චාරිත්‍ර කුඩා කාලේ පටන් මේ ජීවිතවලට එක්කාසු වෙලා තියෙන. වැඩිහිටියන් ඉදිරියේ කුඩා දරුවන් හැසිරෙන ආකාරය දැක්කා පුදුමයි දෙනවා. දීමෝපියන් විධාන කරන්නේ දරුවෝ ඉස නමාගෙන ඉන්න. අර වැඩිහිටියන් ඉදිරියෙන් ගමන් කරනකොට දැක්කා පුදුමයි. මේ වාගේ පුදුම ආගමික චාරිත්‍රවලින් අනුනායි කිසිම තැනක අඩුපාඩුවක් නෑ. එතකොට මේ බෞද්ධ රටේ වික්ෂූන් වහන්සේලා ගැන බැලුවා. විශාල පූජනීය ස්ථාන තියෙනවා. කොතනකවත් වික්ෂූන් වහන්සේලා මුදා සම්මාදම් කරන්නේ නැහැ. ඒ සඳහා ගෝපක පිරිස කියලා ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා. පාරකාර මණ්ඩලයක් තියෙනවා ගිහි බෞද්ධයෝ. ගිහි බෞද්ධෝ රාත්‍රී කාලේ, දවල් කාලේ මේ පූජනීය ස්ථාන ආරක්ෂා කරයි. ඒ ලැබෙන ආදායම්, ඒවා එකතු කරන ආදායම් ඔක්කොම ඒ අය ගෝපනය කරනවා, ආරක්ෂා කරනවා, ස්ථාන දියුණු කරනවා. හැම තැනකම විශේෂත්වයක් දැකලම හරිම පිළිසෙදි. බොහෝ තැන්වල මාබල් නල්ලලා තියෙන බිම. විශේෂයෙන් චෛත්‍ය මාලක වනම් ප්‍රදක්ෂිණා මාලකේ මාබල් නල්ලලා. අනිත් තැන්වල කෙටියෙන් හොඳට පිළිසෙදි උර තියෙන. අපිරිසුදු තැන් තියෙනවා නම් කලාතුරකින් තැනක් තමයි අපි දැක්කේ. හැම තැනකම පිළිසෙදි, හැම තැනකම භික්ෂූන් වහන්සේලාගෙන් තොර මුදල් එකතු කරන ගෝපක පිරිසක්, ආරක්ෂක පිරිසක්, භාරකාර පිරිසක් තියෙනවා. භික්ෂූන් වහන්සේලා දහස් ගණන් ඉන්න, සිය ගණන් ගණන ගන්න පිරිවෙන් වල කිසිම තැනක භික්ෂූන් වහන්සේලා ගැටුත් ලබන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා පිනක අධ්‍යයනය අධ්‍යාපනය කරා. එවාගෙම කිසිම භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන කරන්නේ. කිසිම භික්ෂූන් වහන්සේ නමක් ගෘහස්ත ශිෂ්‍යයන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ. කිසිම ගෘහමෙන් දිහි ශිෂ්‍යෝ භික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටක විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. බොහොම ගරුත්වයෙන් ඒවා ආරක්ෂා වෙලා තිබෙනවා. එවාගෙම 90%ක් ජීවත් වෙන බෞද්ධයන් 100%ක් ජීවත් වෙන හැටියටයි ආගමික පරිසරය ආරක්ෂා කරලා තියෙන්නේ. වෙන ආගම් වලට කිසිම ඉඩක් නැහැ. නත්තල් දවසේ කිසිම කොටියක් ඔසවන්නේ නැහැ. සතිඥයක් පත්තු කරන්නේ නැහැ, තොරණක් ගහන්නේ නැහැ, උත්සව කරන්නේ නැහැ. මුස්ලිම් පාලි තිබුණත් වෙන කැතලික් ආගම් තිබුණත් එවැගේම හින්දු ආගම් තිබුණත් ඒවා තිබෙනවාද කියලාවත් හොයන්නේ නැහැ. පුදුම බෞද්ධ බලයක් ඒ රටේ බලසමත් වන්නේ ඒකාත්මිකතාවය. එතකොට ජීවිතයේ සමස්තයක් වශයෙන් සලකා බැලුවාම ආදර්ශමත් බෞද්ධ රටකට අපට ආගන්න ලැබුණා. ඈත අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුද්ධ ආගම ජනේලා පිටිකුණ ලද බෞද්ධ පරිසරයක් ඇති පූජන ස්ථාන රාශියක් දැකගත් මහා සංඝ රත්නේ 400ක් පමණ වැඩි ඉන්නේ නුවර මේ රාජධානී රටේ ඉතාමත් වැදගත් සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අපි දැකගත්තා. භාවනා කර්මස්ථාන සම්බන්ධ කරුණු රාශියක් අපි දැනගත්තා. අපේ අනාගත බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවෙත් මේ වගේ නීතත් වඩා අංග සම්පූර්ණව පවත්වා ගන්නට ලැබේවා කියලා අපි එහිදීම ප්‍රාර්ථනා කරා. ඉතිරිය කටුව තුල සම්පූර්ණයෙන් අපේ මේ මාසිකුත් දවස් 10ක් පමණ කාලයේ ගෙවලා ලංකාවෙන් ගියේ දෙසැම්බර 16 ඉතින් ආවේ ජනවාරි 25 වෙනිදා. ඒ වගේම බෞද්ධයන් වශයෙන් අපට මේ ප්‍රදේශවාසී බෞද්ධයෝ බොහෝම හිතාදරව හරියට මව්පියෝ වගේ සහෝදරයෝ වගේ උපකාර වුණා. ඒ වගේම ආරක්ෂා සැලසුවා. පහසුකම් සැලසුවා, ගමන් බිමන් සැලසුවා, මිල මුදල් ආදී මේ අවස්ථානුකූලව ඒ අය සංග්‍රහ කළා කියලා. විශේෂයෙන් අපි නැවතී සිටිය ගරු පූජන ස්ථානයක විශේෂ ආධාර කරන්න ප්‍රවාපතේකින් පුළුවන් වුණා. අපේ සිංහල භික්ෂූන් වහන්සේලා මුදල් පාවිච්චි කරන්නේ නැති නිසා ඒවා කැපකරු ක්‍රමවලින් ඒගොල්ලෝ යොදවලා තිබුණා. අපිට බොහෝම කැපකරු පන්දමින් අපේ මේ කාලය ගතකරන අපේ පූජනීය ගුරුම ස්වාමීන් වහන්සේගේ හැඳින්වීම නිසා පහසුකම් ලැබුණා. ඉතින් මේ සඳහා අපේ පින්වත් මුදලිගේ මහත්මයා, කුමිස් මුදලාලි මහත්මයා, එවාගේ පින්වත් හේමදාස මෑණියෝ, පින්වත් චන්ද්‍රා ආර්යරත්න මහත්මිය, පින්වත් අභයගුරු වර්ධන මහත්මයෝ කොහොම එකසිතින් පුදුම ගරුත්වයෙන් අපේ ආරක්ෂා සංවිධානය සැලසුවා, අපට පහසුකම් සැලසුවා, අපට සිව්පස් උපස්ථාන සැලසුවා, ගමන් බිමන් සැලසුවා, කොහොම සියලුපාඩුවක්. ඉතින් හැම වාරකම අපට දැනී ගියේ අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩඳගෙන ශ්‍රී ලංකාවට සිංහල බෞද්ධයාට දක්වූ විශ්වාසයේ මහිමය අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම බුරුම රට, තායි රට, මේ ලංකාදීපෙන් යන බෞද්ධයන්ට පුදුම ගරුත්වයක් දක්වනවා. තායිලන්තෙත් එහෙමයි, බුරුම රටෙත් එහෙමයි, ඔක්කොම සිංහල බෞද්ධයන්ට, සිංහල භික්ෂූන්ට පුදුම ගරුත්වයක් දක්වනවා. හේතුව මේ බෞද්ධ සම්බන්ධතාවය. ශ්‍රී ලංකාවෙන් ඒ රටවල් වලට බුද්ධ ආගම ගෙන ගියා. ඒ රටවල් වලින් ශ්‍රී ලංකාවට බුද්ධ ආගම ගෙන ආවා. මේ වාගේ සාසනික සම්බන්ධතාවය උඩ හරිත ඥාති පිරිසක් වගේ අපට බොහොම ගරුත්වයෙන් සැලකීම් කරත්වා අනුපස්ථාන සැලසුවා. නැවත නැවත අපට හැමිනීමටත් ආරාධනා කළා. අපි මේ සම්බන්ධ සිතක්ද පහළ කරගත්තා. නැවත වරක් අපට මේ භාවනා කර්මස්ථාන පිළිබඳ මේකට වඩා පුළුල් කරුණු තාසයක් දැනගන්නට මෙයාට යන්න ඕන කියලා හිතක්ද පහළ වුණා. අපි විශ්වාස කරනවා සත්නත්‍ය අනුභව බලයෙන් ඒ අදහස ඉෂ්ට වෙනවා කියලා. ඒකත් මේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ යෝගී පිරිසට ඒ බෞද්ධ තොරතුරු බිදක් දක්වලා ඉදිරිපත් කරලා ඒ රටවල් වල තියෙන වටිනාම චාරිත්‍ර අපට එක්කාසු කරගෙන අපි මේ පවත්වන භාවනා පන්තියේ කටයුතු පමණක් නෙමෙයි සියලුම ආගමික කටයුතු මේක වඩා සාර්ථකව ප්‍රතිඵල සහිතව එවැගේම පුදුල් ලෙස ගැඹුරු ලෙස නිවැරදි ලෙස පවත්වා ගන්නට අප හැම දෙනාට මේ ශක්තියක් බලයක් ධෛර්යයක් වීර්යයක් ආරක්ෂාවක් ආශිර්වාදයක් සතියක් සම්පජඤ්ඤයක් ඒ කාන්තින්ම ලැබේවා කියන සුද්ධ ප්‍රාර්ථනාවයි මේ කරුණ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතොර දැන් මෙතෙක් කල් අපි ඒ කාලය තුල බොහෝම සතෝ සම්පජානකාරී වීමට උත්සාහවන්ත වෙමින් අර සතර සම්‍යක් ප්‍රඥා ලැබෙන අයුරින් ඒ වාසිනා පුණ්‍ය චාරිකාවක හැසිරෙමින් යම් පමණ නිර්වාණ ගාමිනී කුසල සම්භාරයක් රැස් කරගත්තා නම් ඒ සියල්ල මේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සියලුම නිලධාරි මණ්ඩලයට සමාජික පිරිසට මේ භාවනා කමඨාන් වඩන් දෙන යන සීළු මහත්තුරු මව්වරු හා තම තමන්ගේ දූ දරුවන් ආදී සමටත් උපකාර කනුග්‍රහක සමටත් එක සීලෙම අත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පිළිපමුණු. එයින් අපේ సంతාන වලට තව තව ධෛර්ය වීර්ය වැඩිලා ඡන්ද චිත්ත විරිය වීමන්ස වැඩිලා මේ බුදු සසුනේ ලබන්නේ තියෙන අර සමථ විපස්සනා භාවනා දිනු කරගෙන දෙවියන්සත් ලෝකයාට ධර්ම සැනසුම ධර්ම ශක්තිය බෙදා දීලා බුදු සසුන ආරක්ෂා කරගද පාරමී පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් වේලා පහට කාලයි. කාලය නම් තව ගොඩක් මේ ගත වෙන්න පුළුවන් තව තා විස්තර කියන්න කියලා. දැන් මෙයින් අපි සෑහීමකට පත් වෙන අතර අපි විනාඩි කීපයක් භාවනාව කෙරෙන්නට ඕනේ. ඒකම දැන් අපි මේ 1992 වර්ෂයේ පළවෙනි භාවනා දිනයයි. අද දවසට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන සම්බන්ධ හැඳින්වීමක් කරන්න. දැන් ඊළඟට මාර්තු මාසේ 4 වෙනි පදාදා අපි බලාපොරොත්තු වෙනවා විදර්ශනා භාවනා කර්මස්ථානය ආරම්භ කරන්න. මෙතෙක් කල් අපේ භාවනා නියෝගී පිළිසෙට සම 40 කර්මස්ථානම උගන්වලා තියෙනවා. ඒ වයින් බොහෝ දිනක් ප්‍රයෝජන ගන්න. දස කසින, දස අසුභ, දස අනුස්සති, අපමඤ්ඤා සතර, ආහාරය පටික්කුල සංඤා, චතුධාතු අවස්ථාන සහ අරූප කර්මස්ථාන හතර කියන 40ම අපේ මේ යෝගී පිරිස ඉගෙනගෙන තියෙනවා. මම විශ්වාස කරනවා ලංකාවේ කොතනකවත් මේ සම 40 කර්මස්ථාන මෙච්චර විස්තරාත්මකව ඉගෙන ගන්න උගන්වන තැනක් නැති කියලා මම හිතනවා. එහෙම පහළ වේවා කියලා හිතනවා. එම නිසාද සූර්ය මංගලයේ බැබලෙන්නේ උපක්‍රමයේ පහකින් තොරව අහසේ විවෘත වෙනකොට චන්ද්‍ර මණ්ඩලයක් දෙනවා. අබ්බෝ මහිතා ධූමෝ රජෝ රාහු කියලා චන්ද්‍ර සූර්යයන්ට තියෙන උපක්‍රමයේ පහ. අබ්බෝ කියන්නේ බලාකුළු. මහිතා කියන්නේ මීදුම. ධූමෝ කියන්නේ දුමානේ. රජෝ කියන්නේ දුහුබිල්ල. රාහු කියන්නේ පොළවේ සෙවණැල්ල. ඔය කියන උපක්‍රමයේ පහෙන් එකක්වත් තියනවා නම් ඉරහඳ බබලෙන්නේ. ඉරහඳ බබලෙන්නේ ඔය කියන උපක්‍රමයේ පහෙන් දොරව ගගන කලයේ මුදුනටපත් වුණා. ඒ වගේ තථාගත ප්‍රමේජිතෝ ධම්ම විනයෝ විලතෝ විරෝධති නොපටිච්ඡන්ව. චන්ද්‍ර සූර්ය මණ්ඩල ප්‍රතිච්ඡන්න නොවූ අහසේ බබලෙනවා වගේ සම්බුද්ධ ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ බබලෙන්නේ විවෘත වෙන කර්මත. උපක්‍රමයන්ගෙන් තොරව විවෘත වෙන හැටි. ඒක නිසා ශ්‍රී ලංකාවේ අසක් මූරක් මුල්ලක් නැහැ. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පරියාප්ති වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් විවෘත වේවා. දෙවියන් සැක ලෝකයාට මේක විවෘත වෙලා මේ බුද්ධ ධර්මය මේ විසිත ගගනතලයේ බැබළෙන සරත් සඳ මඬලක් සරත් තුරු මඬලක් මේ අවුරුදු 5000 මුළුල්ලේ බුදු සසුනේ ඒකාලෝකව බැබළේවා කියලා අපි මේ ප්‍රාර්ථනා කරමු. මේ සම්සතලිස් කර්මස්ථාන භාවනා හැදෑරූ යෝගාවචර පිරිසක් හැටියට අපේ මේ යෝගී පිරිසක අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට විදර්ශනා කර්මස්ථානයේ පිළිබඳව කාඩම් පෙළක්ගෙන. බොහෝ සින් අපේ බෞද්ධ විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වඩන ස්ථාන රාශියක් ලංකාවේ තියෙනවා. ඒ හැම එකකින්ම පළපුරුදු වෙච්ච පිරිසක් මෙතන ඉන්නවා. ඒ හැම දිනාට ප්‍රයෝජනවත් වෙන අයුරින් ඇත ආචීතයේ පටන් ගෙන විදර්ශනා භාවනා ක්‍රමයෙහි සාරය එක්කාසු කරමින් අපි ඒ විපස්සනා භාවනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් කළ අදාරන්ට දෙලගස්සන්ට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ පූජනීය පඬිතුම මාහිමිපාණන් වහන්සේගේ සහාය ආශිර්වාදයක් එවැගේම අතීතයේ වැඩිහිටිය ආචාර්යෝත්තමයන් වහන්සේලාගේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලාගේ උපදේශයත් අපට පිට වෙනවා. විශේෂයෙන්ම විපස්සනා භාවනා ගැන පාඨමාලාවේදී අපි ධර්මයේ පිළිබඳව කරුණුත් අපට හදාරන්න ලැබෙනවා. හේතුව විදර්ශනාව කියන්නේ පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීමක් නෙවෙයි, නාම රූප පරිච්ඡේදයක් නෙවෙයි. නාම රූප පරිච්ඡේදය කියනකොට සතර පරමාර්ථයන් අපට හදාරන්නට ලැබෙනවා. එනිසා විපස්සනා භාවනාවේදී මේ සතර පරමාර්ථ පිළිබඳව පාඩම් පෙළක්ද විදර්ශනාවට අනුකූල ලෙස විදර්ශනාවට අවශ්‍ය වෙන ලෙස අපට ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එනිසා ඒ විපස්සනා භාවනා පාඩම් පෙළද සෑම කාලයක් අවුරුද්දක් දෙකක් හරිය අපි කරන්න උත්සාහවන්ත මේ කිසි බාධාවක් නොවේවා. විශේෂයෙන් මේ ගැඹුරු දේවල් වලට බාධා වීම ලෝක ස්වභාවයක්. නමුත් අපට ඒ භාවනා පාඩම් පෙළ නිමාව දක්වාම උද්ඝාන ධාරණය කරමින් යෙදෙන්නට කාන්තේ මෙතෙක් කල් කරන ලද භාවනා ප්‍රතිපදියේ පුණ්‍ය බලයත් රත්නත්‍රය අනුභව බලයත් අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දෙපයක් පමණ කාලය බොහොම ශාන්ත සංවරව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ශේඛය වතින් ඉතර සංවර කරගෙන මේ වටිනා පුණ්‍ය චාරිකා පුණ්‍ය වාර්තාවට සවන් දුන්න භාවනාව යෙදුණ වත් පිළිවෙත් පැවැත්වුවා වන්දන මාන කළා ශීල සමාධි ප්‍රඥා ශීරසෙන් සිදු කර ගන්නා ලද මේ ප්‍රතිපත්ති ධර්මය තුන්වට පිහිට වෙන්නේ ලෝකහල වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අටෝ රාශියක් මඟුල් ලකුණෙන් බබලන පිපුණු නෙළුම් මල් වැනි ශ්‍රී පාද පත්ම මූලයෙහි බුද්ධ පූජාවක් වාටපත් වේවා. ශ්‍රී සද්ධර්මයේ කාර්ය සංඝ රත්නයේ කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාට ධර්ම පූජාවක් සංඝ පූජාවක් ගුරු පූජාවක් වාටපත් වේවා. ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් නිර්මලව පවතමින් ධ්‍යාන විදර්ශනා අභිඥා මාර්ගඵලයෙන් පහළ වෙවි. බුදු සසුන බැබලීමට මේ අපේ ප්‍රතිපත්ති ධර්මී කාන්තෙන් හේතු වේවා. නමින් අභව ප්‍රාප්ත මෝකේ ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ට මේ ප්‍රතිපත්ති කුසලයේ අත්විඳීමෙන් ප්‍රාර්ථනා කරන බෝධි ආනවලින් අමා මහ නිවන් සුව ලබත්වා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා. බඹතලේ දක්වා දසදහසක් කළ මෙසේ බෝධිසත්ත්ව උනෝපේත දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව පිරිහිගෙන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමේ පාරමී ශ්‍රී රසයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් අතර පහළ වී බුද්ධ ශාසනයේ ආරක්ෂා කෙරෙත්වා. සතු බෝධිවලින් ශාන්ත නිවන් සුව ලබත්වා. ිතාන්තම දහස් සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවට ගම් නගර ලංකාව ගමදෙල මේ සත්වල සියලු සත්වල දස දිශා වාසී සමස්ත ලෝක සත්වයාට මේ උදාර පිනක් වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආරි සත්‍යාබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා. ක්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ සදා උදාර ශාසන සේවාවන් සලසා වදාරන පූජනීය මේ පිළිගල මහෝපාධ්‍යාය ශ්‍රී ඥානාරාමා විදාන මාහිමිපාණන් වහන්සේට ශ්‍රී කල්යාණ යෝගාසන සාස්ත්‍රා සමුත්පාදක පූජනීය පඬිතුක කඩවැද්දේ ශ්‍රී ජිනවස්සාධිකාරණ මාහිමිපාණන් වහන්සේට රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක අපි පූජනීය විද්‍යා විශාරද රාජිතේ පඬිතුක මණ්ඩලයේ කන්‍යාසීහාභිදාරණ මාහිමි මහා නායක මාහිමිපාණන් වහන්සේටද මේ කුසලානුභාව බලෙන් නිරෝගී සප බල ඇතුව සත වර්ෂ කාලයක් දීර්ඝාසරේ සම්පත් අභිවර්ධනයේ වී ආරමියේ මුදුන්පත් වේ මසූතුම් ලෝතුරා බුදු බවත් වේ වාසයාති ගෞරවයෙන් පින්පමන වෙනු අවසාන වශයෙන් මේ උදාර ශාසනික වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති ලේකම් භාණ්ඩාගාරික ආදී සියලු නිලධාරි මණ්ඩලයට සමාජික පිරිසට මේ සහභාගී වෙන මේ සියලු මහත්තුරු මවුරුදු දරුවන් සමට සේවක උපකාර කනුග්‍රහක සමට මේ කුසලානුභාව බලෙන් හා බුද්ධාගමේ රත්නත්‍රානුභාව බලෙන් සකලාන්තරාය සර්වෝපද්‍රවයන් හිරුදුටු අඳුරසේ දුරුවේ ආරක්ෂාව සිත ශාන්තේ සැලසේවා සතවර්ෂාධික කාලයක් බුදු සසුනේ චිරජීවනයේ සරසමින් පාරමී පුරා ගන්නට දීර්ඝාස ලැබේවා කබන පියවරක් පාසා රත්නත්‍රේ සූසි මහා ගුණයේ අසීමිත ආරක්ෂාව නිරතුරුව ලැබේවා කුසල් නරමණින් භාවනා මනසිකාරේ සමාධිගතව සැපෙන් නින්දයාව සැපෙන් අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිසයන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂාව නිරතුරුව ලැබේවා කඩුංගෙන් කරුංගෙන් සතුරුංගෙන් ජින්නෙන් ජලයෙන් වසවිසින් අවියාවුදෙන් මිනිසයා මිනිසයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උඩුසුමින් බඩගින්නෙන් පිපාසෙන් වාදෙන් පිටෙන් සෙමින් දුන්දසින් රාගින් දේශින් මොහින් දියක් ඇතිගැනීමක් අන්තරාවක් සංත්‍රාසයක් කිසි කලක නොමේවා කාය චිත්ත පීඩාවක් නොවේ කායික මානසික සැනසීම ලැබේවා නිත්‍ය සීල උපෝසත සීල සුභම විහෙරණ සතර සංග්‍රහවත් දසපාරමී ධර්ම ආදී බෝධිසත්ව ගුණයන්ගෙන් තම තම ජනප්‍රිය වේවා තමන්ගෙන ජනතාවට නිවන් මඟ සුගති මඟ ධම්ම මඟ යහ මඟ ත්‍යාගී මේ ශක්තිය ලැබේවා අතලෝ දහමින් කම්පා නොවන චිත්ත බලයේ චිත්ත ඉර්ධියේ පිහිටාවා ගුණ නුවණින් ධන ධාන්‍ය අශේෂයෙන් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරකස වැඩෙන සරා සඳ මඟලක් මෙන් දිනු වේවා චින්තාමානී කරක්ණීකින් භද්‍රගතේකින් කල්පරුක්ෂේකින් මෙන් චිතු පෙතු සම්‍යක් ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ සේම පිරි ඉතිරි සසේක වේ සමෘද්ධ වේවා සියවස් කල බුදු සසුන රකිමින් පාරමී පුරා ගන්නට තෙරුවන් පිහිටෙන්ම ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී පාරමී පුරණ පුණ්‍ය ජීවිත පාරමී ජීවිත බෝධිසත්ව ජීවිතම ජාති ජාතියක් ලැබේවා දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිතමිතුරන් සේවක සේවිකාවන් ඉරවරාගෙන එකට පාරමී පුරා පැතු අධිකම ඥානවලින් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරෙද්දී සාක්ෂාත් වේවා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එක්කවකාචයම් හිහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එක්කවකාචයම් හිහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එක්කවකාචයම් හිහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්ම දුක්ඛා පමුඤ්ඤතු ඉමාය ධම්මානුධම්ම පටිපට්ඨියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපට්ඨියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපට්ඨියා සංඝං පූජේමි අද්ධායිමාය පටිපට්ඨියා ජාති ජරා මරණං අපරිමුච්ඡාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අක්ෂයං කමමි ගන්ති බුරි පඤ්ඤ කථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අක්ෂයං කමමි ධම්මේ සම්දික්ඛ අකාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අක්ෂයං කමමි සංඝේ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයමී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.